ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ ආසීවිසාති කෝ භික්ඛවේ චතුන්නේතං මහභූතානං අධිවචනං පංචවදකා පච්චත්තිකාති කෝ භික්ඛවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අධිවචනං චත්තෝ අන්තරචරෝ වදකෝ උක්ඛිතාති කෝති භික්ඛවේ නන්දි රාගස්සේතං අධිවචනං සුඤ්ඤෝ ගාමති කෝ භික්ඛවේ සන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අධිවචනං චෝරාගාම ඝාතකාති කෝ භික්ඛවේ ඡන්නේතං බාහිරානං ආයතනානං අභිවචනං ඕරිමං තීරන්ති කෝ භික්ඛවේ සක්ඛායස්සේතං අධිවචනං පාරිමං තීරන්ති කෝ භික්ඛවේ නිබ්බානස්සේතං අධිවචනං කුල්ලන්ති කෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේතං අධිවචනං අත්තේහි ච පාදේහි ච වායම මානෝති කෝ භික්ඛවේ විරියාරම්භස්සේතං අධිවචනං තින්නෝ පාරගතෝ ඡලේ තිත්තති බ්‍රාහ්මනෝති කෝ භික්ඛවේ අරහතෝ ඒතං අභිවචනන්ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛරාජෝත්තමයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද විශාල සංඝ පිළිසක් අරිහත්යේ පිහිටුවමින් දෙසු විදර්ශනා භාවනා ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවකුයි මාතෘකා කරන්න යෙදුනි. දින හතක් තේලියට අනේක වෙද පින්කම් වලින් චිත්ත සංතාන පිරිසිදු කර ගනිමින් එන මේ සැදාවක් පින්වත් හැම දෙනාට එවැනි විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවට අදාළ දහම් පදයක් ඇසීමෙන් තවත් අවශ්‍ය ප්‍රයෝජනයක් ගත හැකි වෙන බැවින් මේ මාතෘකාව අපි ඉදිරිපත් කරනවා. වසර 16කට පෙර අපවත්ීය වදාළ අතිපූජ්‍ය කෝට්ටේසේ දේවානන්ද ස්වාමින් වහන්සේද දෙව්ලෝ බමුණෝ තලයක හෝ සිට මේ දෙසට දිවනෙත යොමා දිවකන් යොමා මේ දහම් පදයේ අසත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. එසේ මේ ලැබෙන ආනිසංස ධර්මයේ සාදරයෙන් අනුමෝදන්ව බෝධිකාරක ධර්මයන් මුඳුන් පමුණවාගෙන මතු ලෝතුරා බුදු බව ලබත්වා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. කින්නතුනි මෙලාව ස්වාමියක් ඉක්ුත් වේගයේ නම මේ දෙයින් දේශනාව නිමාව දක්වා සාවධානව සමන් දෙවිය සමා කරුණාවෙන් ආරාධනා කරනවා. සර්වඥන් වහන්සේ විසින් දෙතන ලද මේ දේශනේ හඳුන්වන්නේ ආසී විසෝපම සූත්‍රය. මේ සංයුක්ත නිකායෙහි සලායතන සංයුක්තේට අයති වර්ග 19 19 වෙනි ආසීවිස වර්ගයේ පළමෙනි සූත්‍රයයි. මේ දේශනේ පවත්වන්න හේතුව භික්ෂුන් වහන්සේලා සති ගණන් මාස ගණන් භාවනා වඩලා සරුවඥන් වහන්සේ සමීපයට එනවා ප්‍රතිඵල නොලබා භාවනා සමටහන් පිරිසුදු කර ගැනීමට. සමාත එකලාව හැසිරෙන ඒකචාරික භික්ෂුන් වහන්සේලා හිටිය. දිනම දිනම හැසිරෙන කණ්ඩායම් හිටිය. තුන්නම තුන්නම අතරනම අතරනම ප්‍රශ්නම ප්‍රශ්නම මේ වාමේ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා භාවනා කොට පැමිණි සරුවඥන් වහන්සේගේ පාමුල ධර්ම ශ්‍රවණයේ සෝදානම් වූ පිරිසකටයි මේ දේශනේ පැවැත්වේ. විශේෂයෙන් මේ දේශනයේ අභ්‍යන්තරයේ සඳහන් වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ තුنين දුක්ඛ ලක්ෂණ ඉදිරිපත් කරන පිණිසයි මේ දේශනේ පැවැත්වේ. හේතුව එම භාවනාන් යෝගී සංඝ පිරිස තම තමාගේ හේතු සම්පත් ඇතිව මේ දුක්ඛ ලක්ෂණේ විපස්සනා කරමින් ඉඳලයි මේ බණ අසන්න පැමිණ සිටියේ. එනිසා ඊට අදාළ වන දේශනයක් සරුවඥන් වහන්සේ විසින් මෙසේ පවත්වන්න යෙදුණා. ඒ බොහොම ගැඹීර. එසේ නමුත් දත යුතු අර්ථ සම්ප්‍රත්‍යක් ඇති දේශනාවක්. අපේ ශ්‍රී ලංකාවේ ආර්ය වංශ දේශනාවේ වගේම ආසී විසෝපම සූත්‍ර දේශනියත් බොහෝ සෙයින් දේශනා කළ තියෙන බව අර්ථ කතාවල සඳහන් වෙනවා. අපි ආලා තියෙන අර්ථ කතාවක ඇති ප්‍රවෘතිය කිෂ්මහාරාමයෙහි මහා සතිපට්ඨාන සූත්‍රයේ අසා සදාවත් භික්ෂුණීන් වහන්සේ නමක් සෝවාන් වූ අතරතේ ආසීනිසෝපම සූත්‍රයේ අසල අරහත්ත්වයට පත් වුණා. ඒ කවුද? අපේ සරුවඥන් වහන්සේ ජීවමාන කාලයේදී කඩිනානුවර සූකර පෝතිකාවක් වෙහිදී ඌරුපැටි ඊරිපැටික්යක් වඳලා පසුව බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා මේ ලංකාවේ ඉපද අමාත්‍ය පුත්‍රයෙක් සමග විවාහපත්ක සිටේ මහා අකුල ස්වාමීන් වහන්සේගේ දානය පිරිනමෝ දවසේදී පෙරවිසු ආත්ම ජාඥා නුවණක් ලැබී එතුමියේ ස්වාමියාගෙන් අවසරගෙන මෙහි නිසස්සේ පැවිදිව භාවනා නියෝගිව සිටිය. එතුමිය මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් සෝවාන් ඵලයට මේ ආසීනිසෝපම සූත්‍රයේ ශ්‍රවණය කරලා අරිහත්ත්වයට පත් වූ බව සඳහන් වෙන අතරේ එතුමියගේ පූර්ව චරිතය සියල්ල විස්තර විවරණය කළා. තමන්ගේ ආයුෂ කෙලවර පිළිනිවන් වැදියා කියන එක මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. මේ වාග්යත බොහෝ ප්‍රවෘත්තියෙන් අපතහන දකින් ලැබිලා තියෙනවා. එනිසා අපි මේ භාවනා කර්මස්ථාන රාශියක් ඇතුළත් වෙන ආසීනිසෝපම සූත්‍රයේ සියල්ලෙන් සියල්ල කරගන්න බැරි වුණත් අසා දැනගෙන තිබීම ප්‍රයෝජනවත් බැවින් මේ ඉදිරිපත් කරන්න අපි සෝදානම් වෙනවා. අපේ සරුවඥන් වහන්සේගේ දේශනා විලාසයක් කියනවා අත්තජ්ජාසේ දේශනා, පරජ්ජාසේ දේශනා, අත්තුප්පත්තිග දේශනා, පුච්ඡාවසක දේශනා කියලා එහෙම දේශනා ක්‍රම කීපයක් තියෙනවා. මේ දේශනය අත්තජ්ජාසේ දේශනයක් හැටියට හැඳින්වෙනවා. කියන්නේ සරුවඥන් වහන්සේගේම කැමැත්තෙන් විසුන් වහන්සේලාගේ ආරාධනයක් නොමැතිව සරුවඥන් වහන්සේගේම නුවණින් සලකලා මේ පිරිසට ගැළපෙන දේශනයක් වශයෙන් මේක පැවැත්තුවා. මේක අත්තජ්ජාසේ දේශනාවක්. මේ දේශනාවේ මුලින්ම සඳහන් වෙනවා උපමා පේලියක්. උපමා පේලියෙන් පළමුවෙන් දැක්කෙන්නේ ආසීනිස සර්පයන් හතර දෙනෙක් ගැන. ඒවා සංසන්දනය කරන වගන්තියයි මා ඉදිරිපත් කරන්න යදුණු මාතෘකා පේලිය. චත්තාරෝ ආසීනිසාතිකෝ භික්ඛවේ චතුන්නේතං මහා භූතානං අධිවචන. සතරක්කු සතර වැදාරම සර්පයන් ආසීනිස සර්පයන් කියලා කියන්නේ මහණෙනි මේ අපේ ශරීරගතව තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ නමැති මේ මහා භූත සතරටයි කියලා පළමුවෙනි අගම් කියන පැහැදිලි වුණා. පංචේ වදකා පච්චත්තිකාතිකෝ භික්ඛවේ පංචං නීතං උපාදානඛණ්ඩානං අධිවචනං. මේ උපමා පෙළේ දෙවැන්න සඳහන් වෙන්නේ වදකයන් පස් දෙනෙක් ගැන. මේ වදකයන් පස් දෙනා නම් මේ පංච උපාදානස්කන්ධයයි. චත්තෝ අන්තරචරෝ වදකෝ උක්තිත්තාතිකෝ තිබිත්තේ නන්දිරාගස්සේතං අධිවචනං. ඒ කියන්නේ තුන්වෙනි වදක උපමාවෙන් සඳහන් වෙන්නේ කඩුව උසවාගෙන එන හිතේතුරු විලාසයෙන් එන වදකේ ගැනයි. එහෙනම් නන්දිරාගයයි. සුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛවේ ඡන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අධිවචනං. කිස් ගමක් කියලා සඳහන් කරන්නේ චක්කුසෝත ගාන ජීවාකාය මන කියන ආධ්‍යාත්මික ආයතන හයට නමක්. චෝරා ගාමගතකාතිකෝ භික්ඛවේ පංචය ඡන්නේතං බාහිරානං ආයතනානං අධිවචනං. ගම්පාරණ සොරු නමින් හැඳුන්වූයේ රූප සද්ද ගන්ධ රස ස්පස්ඛාවේ ධර්ම කියන මේ බාහිර ආයතන හයට නමක්. එවාගෙම ඕරිමන් තීරන්තිකෝ භික්ඛවේ සක්කාය සක්කායස්සේතං අධිවචනං. මහා ජලාශයෙන් මෙගොඩ පිළ කිවේ මේ ස්කන්ධයටම නැත්නම් මේ සක්කාය ලෝකයටම නම. පාරිමන් තීරන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සේතං අධිවචනං. තරතරේ කිවේ නිර්වාණයට නම. කුල්ලාන්තිකෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේතං අධිවචනං. පහුරක් කියලා කියන්නේ මේ තරණය කරන්න අවශ්‍ය වෙන පහුර නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ නමක්. අක්කේච පාදේච වායමමානෝ තිකෝ භික්ඛවේ විරියාරම්භස්සේතං අධිවචනං. අකින් කලින් වෑයම් කරමින් මේ පහුර පිළිත කරගෙන එතරවීම වාමේ තමයි විරියාරම්භය. විරියාරම්භක නමක්. එවගේම තින්නෝ පාරගතෝ තලී චිත්තේ බ්‍රාහ්මනෝතිකෝ භික්ඛවේ අරහතෝ ඊතං අධිවචනං. මේ මහා උදකාරණයෙන් මහා සාගරින් ඉතර වී ගිහිල්ලා ඊතර ක්ෂේම භූමියට පත් වූවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් කියන එකයි උපමා සංසන්දනයෙන් දැක්වුවේ. ඊතල උපමා නමින් කරුණිකේ හේලියට සඳහන් කරනවා ඈත කාලේ රජදරුවෝ විශේෂ කාරණා කීපයක් නිමිත කරගෙන සර්පයන් ඇති කරනවා, නාග රාජයන් ඇති කරනවා. ඒ නාග රාජයන්ගේ වර්ග තියෙනවා මෙතන හතරක්. ඒ කියන්නේ කාෂ්ඨමුඛ නාගයා, පූතිමුඛ නාගයා, අග්නිමුඛ නාගයා, සත්ත්‍යමුඛ නාගයා කියලා. කාෂ්ඨමුඛ කියන්නේ දස්ස කරපු ගමම්ම මුළු ශරීරේම දරක දක්වාගෙන දරදඬු වෙනවා. ඒ වගේම පූතිමුඛ නාගයා කියන්නේ ඒ දෂ්ට කරපු ගමම්ම මුළු ਸਰවාංගයෙන් ඉදුණු කොස් ගෙඩියක් ගෙවිලා යනවා වගේ ගෙවෙන්න පටන් ගන්නවා. අග්නිමුඛ සර්පයා නාගයා කියලා කියන්නේ මේ දෂ්ට කරපු ගමම්ම මුළු ශරීරයෙන් ගිනි ගන්නාක් මෙන් ගැවිලා කියලා මේ යනවා. සත්ත්‍යමුඛ සර්පයා කියන්නේ ඔහු දෂ්ට කළ විගතේ මුළු ශරීරයෙන් කෑලි කෑලි කෑලි කරන තරමට විශ්වේග පවතිනවා. මෙන්න මේ වර්ග හතරේ නාමයන් හතර දෙනෙක් පෝෂණය කරනවා. හැබැයි මේ නාමයන්ගේ ඉන්න ප්‍රභේද කීපයක්. ඔහුගේ විශේෂයෙන්ම වශයෙන් තවත් හතර හතරක විල්‍ය 16ක් තියෙනවා. ඒ කියන්නේ දැන් පළමුවෙන් කියපු කාෂ්ඨමුඛ නාමයා ඔහුගේ තියෙනවා කොටස් හතරක්. ඒ කියන්නේ දත්ත විෂය, දිත්ත විෂය, පුත්ත විෂය, වාත විෂය කියලා හතර ආකාරයකින් ඔවුන් බෙදලා යනවා. ඔවුන් අතරින් එක්කෙනෙක් දෂ්ට කිරීමෙන් විසවාදිනවා. එක්කෙනෙක් ඇඟේ ස්පර්ශ වීමෙන් විසවාදිනවා. එක්කෙනෙක් ඇහැට ලක් වීමෙන් විසවාදිනවා. එක්කෙනෙකුගේ වාතය නැත්තම් ඔහුගේ හුලඟ වැදීමෙන් විසවාදිනවා. මේ සතර ආකාරයකින් කාෂ්ඨමුඛ සර්පය බෙදෙනවා හතරකට. අනිත් තුන් දෙනා ඔයගේ හතරට හතරට බෙදෙනවා. එතකොට 16 දෙනෙක් වෙනවා. ඊළඟට තවත් එක බෙදෙන 64කට. ඒ කියන්නේ ඔය කියන 16 දෙනා තවත් හතරක බෙදෙන්නේ ආගත විසෝ නෝගෝර විසෝ. ගෝර විසෝ නෝ ආගත විසෝ. ආගත විසෝ චේ ගෝර විසෝ චේ නීවාගත විසෝ ගෝර විසෝ කියලා හතරකට බෙදෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය සර්පයෙක් දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේග වේගෙන් පැතිරෙනවා. නමුත් ඉක්මනින්ම විෂ බස්වන්න පුළුවන්. එයාට කියනවා ආගත විසය නැ ගෝර විසය. දැන් සාමාන්‍යයෙන් හඳුන්වනවා මනුෂ්‍යප්ප කියලා. මනුෂ්‍යප්ප කියන්නේ මාපිලාට නම. මාපිලාට දෂ්ට කරපු ගම ඉස මුතුන දක්වාම විෂ වේගින් යනවා. නමුත් සර්ප මේ මන්ත්‍ර බලයෙන් ඖෂධ බලයෙන් ශනිකව බස්වන්න පුළුවන්. ගෝරනිසෝ නෝ ආගතවිසෝ. සමහර සර්පයන් ඉන්නවා දෂ්ට කරාම එක පාට ඉසට යන්නේ නැහැ. මුළු ශරීරේ පැතිරෙන්නේ ඒක ශරීරේ හැංගෙනවා. හැංගිලා අවුරුදු ගණන් අරෝ 10 12 කියලා හරි වෙන වෙන රෝග ඇති කරනවා. ඒකට කියනවා ගෝර විස කියලා. නමුත් ඒක බස්වන්න ලේසි මේ ලේසි නැහැ. එනිසා ඒකට කියනවා ගෝර විසෝ නෝ ආගත විසෝ. ආගත විසෝට ගෝර විසෝ කියන්නේ මහා නාගයන්ගේ විස. මහා නාගයන්ගේ විස එක පාටම නැගිනවා බස්වන්න ලේසි නැහැ. බොහොම කල්ගත වෙන සමාජ ජීවිත නැති කළම දානවා. ඒකට කියනවා ආගත විසෝ ගෝර විසෝ. තාතනි කියනවා නේවාගත විසෝ නෝ ගෝර විසෝ. ඒ කියන්නේ දැන් මේ කැලේ ඉන්නවා මේ පලා පොළොංගු කියලා જાතියක්. නැත්තම් ගැරණි කියලා જાතියක්. ඒやつ දෂ්ට කරනවා. සමාජ ජීවිතයව දෂ්ට කරනවා. ඒක ඉක්මනින් ශාරීරයේ මේ විනිවිද යන්නේත් නෑ. ඒවා මේ බක්වන්නත් බොහොම ලේසි. බරපතල විසක් නෙමෙයි. නමුත් ඔය කියන 64 දෙනා තවත් දෙදෙනා ජාති වශයෙන්. ඒ කියන්නේ අණ්ඩජ, ජලාභජ, සංකීර්ණජ, කෝපපාදික කියන හතර හතර ආකාරයකින් තමයි මේ සර්පයන් දුක්පත් සිද්ධ වෙන්නේ. එතකොට එතන වෙනවා 256ක්. නැවත ඒක ජලජ, කලජ කියලා. ගොඩ හැසිරෙන, දිය හැසිරෙන සර්පයන් වශයෙන් බෙදුනහම 512ක් වෙනවා. නැවත කාමකාරය, අකාමකාරය කියලා තවත් දෙකට බෙදෙනකොට 1024කට බෙදෙනවා. ඔය තරමට සර්පයන්ගේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද සියල්ල නැට සම්පින්නණය කරා මේ හතරටයි වැටෙන්නේ. ඒ කියන්නේ කාෂ්ඨ මුඛ නම් වූ සර්පය. එවාගෙම භූති මුඛ සර්පය, අග්නි මුඛ සර්පයව, එවාගෙම සත්ත්ව මුඛ සර්පය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේක සංසන්දනය කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සද්ධාග්නී කියන ධාතු හතරටයි. මේ රාජදරෝමී සර්පයන් පෝෂණය කරන්නේ බොහොම ප්‍රේසමී කරුණ කීපයක්. එනම් සමාත සත වත කළා යුද සේනාවක් ආවන ඔවුන්ගේ මැදට දානවා මේ සර්පයන් දෂ්ට කරනු පිණිස. සමහර විට රාජ අපරාධකාරී කරුණාම පොත වද දීලා මරනු පිණිස මේ සර්පයන් බාර දෙනවා පෝෂණය කරන්න. සමහර විට සතුරු උපද්‍රවයකින් ජීවිත හානියක් වෙන්න යනවා නම් අනුන්ගේ ග්‍රහණය තම වෙනවාට තමන්ම සර්පයන් ලවා දෂ්ට කරවගෙන මේ යනවා. පිළිපෙන්න කාරණා කීපයක් නිසා තමයි සර්පයන් පෝෂණය කරන්නේ. ඒ අතරෙත් මෙතන සඳහන් වෙන්නේ අර රාජාපරාධකාරී හා සම්බන්ධවයි. රාජාපරාධකාරීගේ දඬුවම් දෙනු පිණිස ඔහු ග්‍රහණයට කියන්නේ ආරක්ෂක පුරුෂයන්ගේ ග්‍රහණය කරනාම ඔහුට රජතුමාගේ නියමෙන් මේ සර්පයන් හතර දෙනා බාර දෙනවා. සර්පයන් හතර දෙනා බාර දුන්නාම ඉතින් මේ අතර කියනවා මේ සර්පයන් හොඳට බලා ගන්නට ඕනේ. හැබැයි ස්වල්පහරි ප්‍රමාදයක් වුණොත් කරදර වෙයි. වෙලාවට නාවන්න ඕනේ, වෙලාවට නැගිටවන්න ඕනේ, වෙලාවට කවන්න ඕනේ, වෙලාවට සතප්පන්න ඕනේ. ඒව හොඳට කරන්න කියලා උපදෙස් දෙනවා. හැබැයි මේක දඬුවමක් බව ඔහු දන්නේ නැහැ. ඔහු මේක බොහොම ආදරයෙන් බාර ගන්නවා. ඒ සර්පයන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා දකුණු පාරේලාගෙන දකුණු උරහිසේ සූසුකක පිනේ කරගෙන ඉන්නවා. අනිත් එක්කෙනා වම් පාය වෙලාගෙන කඳ බැඳින් ඇවිල්ලා වම් පැත්තෙන් උරහිසේ පිනේ කරගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඇවිල්ලා පිටි පැත්තෙන් ඇවිදින් දඟර මේ ශරීරේ වෙලාගෙන ඇවිල්ලා පිටකොන්නේ ඉස්මුදුලේ තියලා පිනේ කරගෙන ඉන්නවා. තමයි කෙනෙක් ඉදිරිපසින් ඇවිල්ලා වෙලාගෙන ගිහිල්ලා බෙල්ලේ ඉඳගෙන පෙනේ කරන්නේ. දැන් මේ මිනිස්සයා හිතනවා හරි ලස්සනයිනේ. දැන් මේ නාග වලල්ලක්, නාග මාලයක්. Taman බොහොම සතුටින් ඉන්නේ. හැබැයි හැම වෙලාවෙම සාතු කරන්න ඕනේ. එක්කෙනෙකුට ඒක විදියට, තව කෙනෙකුට තව විදියට තමයි සාතු කරන්නේ. ඉතින් මේ මිනිහ අතරේ තාමත්ම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රේ සම්මුඛ වේරෝ. ඒ කියන්නේ රාජ්‍ය පුරුෂයන්ගේ ප්‍රමාදයක් දැකලා මේ කල්යාණ මිත්‍රයා මෙතුමාට කියනවා මේ අපරාධකාරයාට කියනවා නාගයන් පෝෂණය කරන්නාට කියනවා මිත්‍රය ඔය නාගයෝ කියලා කියන ජාතිය බොහෝම අවිනිශ්චිතයි බොහෝම දුෂ්ටයි කවදාහට ඔබට මේ පරදක් වෙනවා ජීවිත හානි වෙනවා එසා කොහොම හරි ප්‍රමාදයක් දැකලා ඔය නයින්ගේ නිදහස් කියලා දූපං කියලා කියනවා මේ වෙලාවේ මේ තැනත්තයි හිතට ගන්නවා, තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අර ආරක්ෂාව තියෙන මුරකරුවන්ගේ ප්‍රමාදයක් දැකලා අර නාමයන් හෙමින් හෙමින් ගලවාගෙන කෙසේ නමුත් දුවන්න පටන් ගන්නවා. දුවනකොට දැන් ඉතින් මේ නාගයෝ ඔහු පස්සේ දුවගෙන එනවා. අපට උපස්ථාන කරන්න දුවනවා නේද කියලා දුවගෙන එනවා. ඔය අතරේ සජිරවන්ද ආරංචි වෙලා මෙන්න සොරා දුවනවා කියලා. ඒ වෙලාවේදී තා වදකයන් පස්සෙන් යවන වහාම දුටු තැන ඝාතනය කරන්නයි කියලා. ඒ වදිකෝ බක්කෙනෙකුත් දුවනවා. ඉතින් අර කල්යාණ මිත්‍රයා අහසින් දෙවෙනි කියනවා වගේ කියනවා. ඔන්න දැන් නාගයෝ දුවගෙන එනවා පස්සෙන්. ඔන්න වදකෝ පස්සෙන්ෙක් දුවගෙන එනවා කොහොම හරි දෙයෙන් ඉක්මනින් ඵලයන් කියලා. දැන් තවත් වේගෙ වැඩි කරනවා. ඉතින් රජිරුවන් ආරංචින ඒ පස්සෙනාට තව අල්ලගන්න බැරි වුණා කියලා. එනිසා යවනවා ඒ පුජ්‍යලයා එක බොහෝම හිතවත් ලීලාවෙන් කටයුතු කරපු හිතවත් පුජ්‍යලයේ නමුත් ඔහු ජීතන ඝාතනය කරන්න නියම කරනවා. ඉතින් ඒ අත්‍යත් වෙන බව අර කල්යාණ මිත්‍රයා කියන දැන් ඔන්න පස්සෙන් එන වේගෙන් අන්තරතන වදකයා කියලා. කාබ් දුවනකොට ඔන්න කිස් ගමකට වැටෙනවා. මේ ගමේ ගෙවල් හයක් තියෙනවා. මේ තැනත්තා පිපාසිතව යමක් බොන්න හරි කන්න හරි බලන කිසිම ගෙදරක මොනවත් නැහැ. හැම දෙයක්ම හිස්. ඉතින් මේ තැනත්තා ටිකක් ගෙමන් වරිනවා මෙතන. එතකොට අර කල්යාණ මිත්‍රයා කියනවා ඔතන හිටියොත් තා ස්වල්ප වේලාවකින් විනාශයි. නාගයෝ අතර දිනා පැනගෙන එනවා වේගෙන්. එවාගේ වදකෝ පස්සිනා වේගෙන් එනවා. අන්තරතර වදකයා පස්සෙන් එනවා. කඩුව සොයාගෙන වහාම ඔතන ඉවත් වෙන්න තා ටික වෙලාවකින් හොරු කණ්ඩායමක් වෙතෙන් දේනවා. දැන් ඉතින් හොරුන්වත් බයෙන් මේ අක්ක තවත් දුවනවා. දුවන විට හම්බ වෙනවා එතර මෙතර පේන්නේ නැති තරම් විශාල ජලාශයක්. බොහොම ගැඹුරුයි, බොහොම පළලයි. කල්පනා කරන දැන් මෙතන හිටියොත් මේ විදිහේ සර්පයන්ගෙන් හිංසා වෙනවා, වදකයන්ගෙන් හිංසා වෙනවා. අර කඩු ඔසවාගෙන එන හිතවත් වදකයාගෙන් විනාශයක් වෙනවා. ඒ වගේම ගම්පාරන හොරුන්ගෙන් විනාශයක් වෙනවා. ඒ නිසා කොහොම හරි මේ ජලාශයෙන් එතෙර වෙන්න ඕනේ කියලා දිනාපු ලී දණු ටිකක් එකතු කරගන්නවා. තනකොළ ආදී පිදුරු ආදී එකතු කරගෙන හදාගන්නවා පහුරක්. කෝක පපුවට තියාගෙන පණිනවා මේ ජලාශයට. පෑන්ලා පීනනවා, දෑතයි දෙපයි වීර්යෙන් පීනනවා. පීනලා ජලාශයෙන් කොටසක් ගිහලා ආපසු හැරෙනවා. හැරෙනකොට ආ දැන් මට තව තුන් කොටසක් විතර යන්න තියෙනවා. තවත් භාගයක් විතර ගිහින් හැරිලා බලනවා. තවත් යන්න තියෙනවා. තවත් හතරෙන් තුනක් විතර ගිහලා හැරිලා බලනවා. තවත් යන්න තියෙනවා. ඊළඟට හතරෙනේ කොටසක් පීනලා ගිහිල්ලා මේ පසුරේ වතුරේම පාකල එගොඩට වේරවා. ගිහිල්ලා දැන් ඉතින් සතුරන්ගෙන් මට නිදහස උනා නේද කියලා අර මහන්සිය අරගන්න ගහක් මුල වාඩි වෙලා සාන්තව හුස්ම අරිනවා. ඔය අතරේ තන නාමයෝ අතර දෙන වතුරට පැනගන්න බැරුව සූසුගක එතනම මී යනවා. වදකෝ පස් දෙනයි අන්තරතර වදකයයි තුන් දෙනාම ගම් පාරන හොරු යොක්කෝම හිටනවා. දැන් ඉතින් අපි ඉවරයි, වැඩක් නෑ. රජිරුවන් ළඟට ගිහිල්ලා වැඩක් නෑ. අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා ඔක්කොම එතනම දෙලිලා මැරෙනවා. ඉතින් මේ වෙලාවේ සරුවක්යන් වහන්සේ ඔය කියන උපමා ප්‍රේලියක් දක්වලා ඒක සංසන්දනය කරනවා. මහණෙනි, මේ සතර මහා නාගයන් කියලා හැඳුන්වුවේ මේ අපේ ශාරීරියේ වෙලාගෙන තියෙන පඨේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන හතරයි. මේ හතරේ ප්‍රභේද තියෙනවා. මේ අතරේම ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ශරීරයේ පඨමී ධාතුව තිබුණ වෙලාවේදී මුළු ශරීරේම දරදඬු වෙලා යනවා. අර කාෂ්ඨමක සර්පයා දෂ්ට කළා වගේ. එවාගේ ආපෝ ධාතුව පිටින්ම මේ ශරීරය දියවෙලා දියවෙලා කුෂ්ඨ රෝග හැදෙනවා. දියවෙලා දියවෙලා වැගිරිලා විනාශ වෙනවා. හරි ඒක පූතිමක නාගයා දෂ්ට කළා වගේ. තේජෝ ධාතුව පිටින්ම මේ ශරීරේ නානාවද ගිනි අංකාරකම් ඇති වෙලා මේ ශරීරයේ ගින්නෙන් වෙනසෙනවා වගේ විනාශයටපත් වෙනවා. එවාගේම වායෝ ධාතුව කිපෙනින් මේ ශරීරය අර ශස්ත්‍රමක සර්පේ දෂ්ට කළා වගේ කෑලි කෑලි කෑලි කැඩි කැඩි කැඩි කැඩි බිනි බිනි විනාශ වෙනවා. එතකොට මේ හතර දෙනාගේ තා ප්‍රභේද තියෙනවා. එයින් පඨවි ධාතුවේ කොටස් 20ක්, ආපෝ ධාතුවේ කොටස් 12ක්, තේජෝ ධාතුවේ කොටස් 4ක්, වායෝ ධාතුවේ කොටස් 6ක් කියලා කොටස් 42කට මේක බෙදෙනවා. තවත් තවත් මේක බෙදෙනවා කොටස්. ඉතේ බෙදීමෙන් මේ සතර මහා භූත නැත්නම් සතර මහා භූතයන් විවිධාකාරයෙන් මේ පංචස්කන්ධ නැමැති සාත්භාවයේ ශරීර කෝඩුවක් බවට පත් වෙලා අප්‍රමාණ වද හිංසාගෙන දෙනවා. ඒකයි සරුවක් යන වාසේ දේශනා කලේ මෙතන මේ පුජ්‍යලයා නමින් ආත්මාවේ හඳුන්වන්නේ කාය අපරාධකාරය හැටියටයි. කාය අපරාධකාරය නමින් හැඳින්වෙන්නේ මේ සංසාරයේ සැරිසරන සත්‍යයයි. එවැන්ගේම රජකමා නමින් හඳුන්වන්නේ කර්මයයි. ඒ පුජ්‍යලයන් විසින් කරගන්නාද කර්මයේ තමයි රජකමා නමින් අණ දෙන්නේ. එවැන්ගේම මේ සතර මහා ධාතු නමින් හඳුන්වුවේ මේ නැත්තම් මේ වහා නාගයන් නමින් හඳුන්වුවේ මහා භූත හතර. එවැන්ගේම ඊළඟට අර පස්යෙන් එළවගෙන යන්න දුන්නේ වදකයන් පස් දෙනා වාගේ තමයි පංච උපාදානස්කන්ධය. ඊළඟට පස්යෙන් දුවගෙන එන කඩුව සෝවාගෙන එන හිතවත් වදකයා වාගේ තමයි නන්දිරාගය. එවා මෙහෙම ආධ්‍යාත්මික ආයතන 6 කිස්දමක් හැටියට සඳහන් වෙනවා. බාහිර ආයතන 6 ගම්පහරම හොරු හැටියට හැඳින්වෙනවා. එවා මෙහෙම ලෝක ධාතුව මා ජනාතෙන් නිගොඩ తీරේ කියලා හඳුන්වනවා. ජනාතෙන් නිගොඩ නිර්වාණය නමින් හැඳින්වෙනවා. එයින් එතර වෙන්න හදාගන්න පහුර නමින් හඳුන්වුවේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ආය අතින් පයින් වෑයම් කළ එකට වීම තමයි වීර්ය වැඩි වීම වීර්ය ආරම්භය. ඊළඟට එතර වෙලා හිරේ කස්ථානයක සංසුන් බාටපත් වූයේ අරිහත්යයි රහතන් වහන්සේ කියන මේ උපමා සංසන්දනයෙන් පැහැදිලි කරනවා. අපි සලකා බලමු මේ සතර මහා ධාතු කියන්නේ මොනවද? මේ සතර මහා භූත රූප කියලා මේ හතරක් කියනවා. කතමං චේතේ රූපං චත්ත කතමං රූපං චත්තාරෝච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදා රූපාන්ති ඉදං උච්චති රූපං. මෙන්න මේ තමයි සතර මහා ධාතු හැඳින්වීමේ ඉතා කෙටි සූත්‍ර පාඨය. ඒ කියන්නේ සතර මහා භූත රූප රූප නමින් හැඳින්වෙනවා. ඒවට සහාය දෙන්නේ සම්බන්ධ වෙන්නේ ඒවයි අනුකාරක රූප ඇටියට උපාදා රූප 24ක් හඳුන්වනවා. එතකොට යහන 24ක ප්‍රධාන වෙන්නේ මේ සතර මහා භූත රූප. මේවට මහා භූත මහා භූත කියලා කියන්නේ මක්නිසාද? මේ නෑ කියනවා මහන්ත පාතු භාවාර්ථේ කියන්නේ විශාල වස්තු වාසයෙන් මේවා පහළ වෙනවා. මේ මහා පොළව පතේ ධාතුයෙන් සකස් වූ මහා පොළව මහත් තත්ත්වයක්. එවාගෙම මහා මේරු පර්වතේ මහා සාගරයේ එවාගෙම තවත් එකකින් එවාගේ විශාල වස්තු මහා සාගරයේ නියුදුන් සිය ගණන් දිගපාල ඇති මත්සියක් දෙවියන් එවාගෙම අසුරයන් මේ අත්ව විශාල වශයෙන් පහළ වෙනවා. මේ විශාල වස්තුවකින් පහළ කෙරුවේ කවුද? මේ මහා භූත හතරයි. එනිසා මේවට මහා භූත කියනවා. තවත් කියනවා මහා භූත සාමාන්‍යතෝ මහා භූත. ඒ කියන්නේ විද්‍යාකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ වතර බිංදු අරගෙන මැණික් බවට ප්‍රමනවලා පෙන්දෙනවා. සමාත සුවර්ණ නොවන දෙයක් වත්තරම් කළ මේ ගල් කැට වැනි දේවල් පෙන්දෙනවා. ඒ වාගේ මේ සතර මහා භූත රූප විශම හරයක් නැති දේවල් බොහොම ලස්සන දේවල් ඇටියට මම අපානවා. එනිසා ඒකත් මහා භූත. මේ මායාකාරයට මහා භූත කියනවා. එවැනි බැවින් මේවා අතරට කියනවා මහා භූත. තවත් තේරුමක් තියෙනවා. යක්ක යක්ෂණී මහා භූත කියලා කොටසක් තියෙනවානේ අපිට ඇහැට පේන්නේ නැති. මේ යක්ෂ යක්ෂණී මහා භූතයෝ බොහොම දකින්න බැරි තරම් බොහොම අප්‍රසන්න රූප ඇති අය. බොහොම බීභත් රූප ඇති අය. නමුත් එයාතෝ මේ කාන්තාර මාර්ගවානේ තැන්වලදී බොහොම ලස්සන විශ්වලාගන එනවා. දිව්‍යාංගනාවන් වගේ විශ්වලාගන ඇවිල්ලා මිනිසුන් මුලා කරගෙන ගොදුරු කරගන්නවා. එහෙම දේවල් තියෙනවා පින්නතුන් ආලේ ඇති තේලපත්ත ජාතක විස්තරයම. තේලපත්ත ජාතකයේ කෙටියෙන් කියනවා නම් අපේ මහා බෝසතාණන් වහන්සේ රජ කුමරෙක් හිටියා. ඒ කුමාරයාට වැඩිම කුමාරවරු කොහොම හිටියා? හය දිනේ මේ හත් දිනිය. ඒ කාලේ පසේ බුදුරයන් වහන්සේලා හිටියා. හැමදාම මේ රජගෙදරට ආරාධනා කළා පසේ බුදුරු දානිට වඩිනවා. මේ හත් දින රාජ කුමාරයා තමයි වැඩියෙන්ම උපස්ථානෙට ඉන්නේ. ඒක නිසා එක දවසක් කවුරුත් නැති වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේට වැඳලා ආවා. ස්වාමීනි මට රාජ්‍ය ලැබෙයිද කියලා. ඒවා දරු ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ. හැබැයි ගන්ධාර දේශයට යන්න පුළුවන් නම් ඔබට හත් දවසකින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන ගමන බොහොම භයංකරයි. ඒ මොකද? ඒ පාරේ කාන්තාර මාර්ගේ තියෙන මිනිස් වාසයක් නැහැ. ඒ තැන් වල අමනුෂ්‍යෝ මවා ගන්නවා බොහොම ලස්සන සල්කෙල්. ඒ තැන් වලට ඒ තමන් කැඳවලා ඔවුන් ගොදුරු කරගන්නවා. කොහොම ලස්සනටම වා ගන්නවා. ඒවට කියන ගන්ධාරුව, ගාන්ධාරුව නගර කියලා. ඒ කියන්නේ ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, නාසිකාව, දිව, කය මේ පිනවන දේවල් මවා ගන්න. හැබැයි ඔබට ආරක්ෂාව කරගන්න පුළුවන් ඔබ ඉස මුඳුනේ කට දක්වා මෝහයට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් අරගෙන මේ මාරාණසී නගරේ ඉඳලා ගංගා රජට යන්න තරම් ඔබට සිහියෙන් යන්න පුළුවන් නම් බින්දුවක්වත් හැලෙන් නැතුව මේ තෙල් පාත්‍රය ඉතිරි තියාගෙන යන්න පුළුවන් නම් ඒ තරමද සංවර වුණොත් ඔබට යන්න පුළුවන්. ඒ සඳහා මම ආරක්ෂක දෙයක් දෙන්නම් කියලා පිරිත් නූලක් අද අතර දුන්නා. තාත් පිරිත් නූල් 5ක් ලෑස්ති කරලා දුන්නා මේක යන තැන වටේට ඇදගෙන වාඩි වෙන්න කියලා. මේ මව්පියන් වැඳලා යන්න පිටත් වුණා. යනකොට තව කුමාරවරු 5 දෙනෙක් එකතු වුණා. එයත් අනිකෝ ඔබල යන්න එපා. ඔබලට බොහොම දුෂ්කර දේවල් මුහුණ පාන්න වෙනවා. අනතුරු සහිතයි. නෑ නෑ අපේ කැමැත්තෙන් අපි එනවා. තමුන්නාට උපකාර පිණිස අපි එන්නම් කිව්වා. දැන් ඉතින් 6 දෙනා යනවා. යන අවස්ථාවේදී මෙන්න මිනිස්සුපති ඉක්මොල යනකොට විශාල ලස්සන නගරවල් තියෙනවා. හරි ලස්සන දේවල් තියෙනවා. එක්කෙනෙක් කිව්වා මගේ පයරි දෙනවා මම පහුවෙලා එන්න. මේ කුමාරයා කියනවා ඔබ බොරු කරන්න එපා එනවා නම් එන්නේ නැත්නම් කරදරේ වැටි. ගියා ගියා මයි ආය නම් හඳ ලැබුණේ ඇත නැත්තා. තවත් එක දොරක් යනකොට කන පිනවන බොහොම ලස්සන දේවල් සංගීත ගීතිකා පිනතන. එතන එක්කෙනෙක් ඔතු වුණා. තව කෙනෙක් යනකොට බොහොම ලස්සන ප්‍රසන්න සුවඳ වීදුවන ආයතන තිබුණා. කෙනෙක් එක්කෙනෙක් ඔතු වුණා. තව කෙනෙක් බොහොම රසමීරු භෝජන තියෙන අවංගල් මම අපේ වැටෙනි ඔතු වුණා. තා ඉදිරියට යනකොට කය පිනවන දේවල් තියෙන තැන. එතෙන්වත් එක්කෙනෙක් කොටන දැන් මේ 5 දෙනාම ඉවරයි. මේ බෝසත් කුමාරයන් වහන්සේ තවල් කාලයේ ගමන් කළ රාත්‍රී නවතිනකොට ආවුද සන්නද්ධව වතේක පිරිත් නෝල ඇදගෙන වාඩි වෙලා ඉන්නව නිදාගන්නේ නැහැ. ඔය අතරේ මේ ඔක්කොම කරන්නේ ඒක යක්ෂණියක්. මේ යක්ෂණිය මේ කුමාරයා පස්සෙන් යනවා දැන් බොහොම ලස්සන කාන්තාවක් ඇටියෙ. කතා කරනවා කුමාරයා කතා කරන්නේ නැහැ. ආවුද සන්නද්ධව යන්නේ කඩුව දුන්න ආදී හැම දෙයක්ම නිතරම සූදානම්. එනිසා අත තියන්නක් නැහැ මේ යක්ෂණියට. ඔය විදිහට මංගලින් මඟට යන අවස්ථාවේදී 7 දවසකින් ගියා 6 දවසකින් ගියා 7 වෙනි දවසට එළිවෙන්න තමයි ගන්ධාරයට යන්නේ. 6 වෙනිදා රාත්‍රියේ ගන්ධාර නගරයේ පිටස්තර තියෙන අම්බලමක් මේකට ඇතුල් වෙනකොටම පිළිත් නෝන ඇදගෙන ගියා. ඇදගෙන ගියන් පස්සේ මොකද වුනේ? ඒ යක්ෂණියට ඇතුළට යන්න බෑ වාඩි වුණා පඩියේ. කොයි හන්දෑවෙලා රජතුමා රටේ පිටිසත් එක්ක උයනද ගිහිල්ලා එනකොට ලක්ෂණම ලක්ෂණ කාන්තාවක් මේ ඇදිරිවැටි ගලනේ වෙලාවේ අම්බලම කෙළවරේ ඉන්නවා දැක්කා. රජතුමා බලවත් මේ ලෝභයෙන් කාමයෙන් හැමතෙකුට කීවා ගිහින් බලන්න අර කවුද ඉන්නේ ස්වාමී කැටි කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඉතින් ඇගෙන් අහනකොට කිව්වා ඔව් මගේ ස්වාමී ඇතුළේ ඉන්නවා. මට එන්න දෙන්නේ නැහැ මට තරහ. මම එක තරහ වෙලා. ඉතින් අතවලට ගිහින් මේ ඇමතියා මේ තමන්ගේ බිරිඳද? අනේ නෑ ඔය යක්ෂණියක්. මා එක්කව මගේ මිත්‍රයන් 5 දෙනාම කෑනේ ඔය ඇත්තෝ තමයි. ඔය මාත් අල්ලා ගන්න ඉන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නෑ. අය රජුගාන ගිහින් කිව්වා. ජීන් කිව්නේ අය මත් දහා මේ යක්ෂණියගෙන් ඔබ මේ යක්ෂණියක නැද්දද? අනේ නෑ ස්වාමීනි. ඔය ස්වාමීවරු තරහ වුණාම තමන්ගේ බිරිඳට ඔහොම කියලා යක්ෂණී පෙනේති කියලා කියනවා. ඒ තමයි මගේ ස්වාමියා කිව්වා. නමුත් සජ්ජිරුවන් ළඟට ගිහින් ඇමතියා කිව්වා මෙන්න මේ මයි කතාව. රස්ති කිව්වා නම් මේ ස්වාමියා අත්හැරලා දාන්නම් එක්කරනින්දයි කියලා. එතා පිටනංග ගණන් ගියා රජවාසල. ගිහිල්ලා යනාතරේ මේ යක්ෂණී කියනවා දේවයන් වහන්සේ මං ආගන්තුක කෙනෙක් නේ. එනිසා මට රටේ ඓශ්වර්ය දෙන්න. බෑ රටේ ඓශ්වර්ය දෙන්න බෑ. එන්නමට මාළිගාවේ ඓශ්වර්ය හරි දෙන්න නැත්නම් මං අඳුරන්නේ නැති නැත්නම් මාව කොන් කරයි කියලා. ආයක පොළොවනි කියෝ. දැන් ඉතින් මාළිගාවට ඇතුල් වුණා. දැන් රාත්‍රියේ භෝජනයෙන් පස්සේ නිින්දට ගියා. මෙතුමියගේ හාත්කමින් රජුගේ දැඩි නිින්දකටපත් වුණා. අන්තිමේදී මෙතුමිය අහසෙන් ගිහිල්ලා තමන්ගේ පිරිවර 10,000,000 යක්ෂයන් එක්ක ඇවිල්ලා මාළිගාව කොහොම කෑවා. ඇටසැකිලි විතරක් විතර වුණා. බහුවදා උදේ නගරය ඇසුරේ ඇවිල්ලා දොරාරින් නැති නිසා දවල් වෙනකන් ඉඳලා දොර කඩලා බැලුවා. ඇටසැකිලි ඔක්කොම රජු රෝයි බිසෝ වරෝයි සේවක සේවිකා ඔක්කොම ඉවරයි. පස්සේ සොයල බාන කොට මේ අම්බලමේ හිටියේ අර කුමාරයා ගැන අහන්න ලැබුණා. ජීන් සොයල බාන කොට සියල්ල විස්තර දැනගෙන කුමාරයා ඩොටුල් පාන්දර රාජ්‍යයට පත් කළා. මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා සරුවක්යන් වාසයේ පූර්ව චර්ය කැටියට තේලපත් ජාතකේ. අන්නේ වාගේ අමනුෂ්‍යයන් පුජ්‍යයන් රවට් වෙනවා. ඒ වාගේ මේ සතර මහා භූත ධර්ම මේවා පුජ්‍යයන් රවට් වෙනවා. මේ ශරීරයේ තියෙනවා පතරී ධාතු කාර්කෂ ලක්ෂණයයි, ආපෝ ධාතු රැගිරණ ලක්ෂණයයි, තේජෝ ධාතු උන්නත් ලක්ෂණයයි, වායෝ ධාතු විස්තම්බන ලක්ෂණයයි. ඒ තමන් මේ ලක්ෂණ වහගෙන බොහෝම ලක්ෂණ රූපම වාපානවා. ලක්ෂණ කුමර කුමරියන් මවාපානවා. ලක්ෂණ ස්ත්‍රී පුරුෂයන් මවාපානවා. ඉතින් සත්‍ය අවබෝධ නොකරපත්තාව ඇත්ත ඇලෙනවා, ගැඳෙනවා, මුලා වෙනවා, වෙලෙනවා, පැටලෙනවා, අන්තිමේ සංසාර දික් කර ගන්නවා. මෙන්න මේ නිසා අර යක්ෂණීන් විසින් ග්‍රහණය කරන්න වාගේ මේ සත්‍යය ග්‍රහණය කර ගන්නට මේ සතර මහා භූත ප්‍රෝමේ සමත් වෙන බැවින් මෙයාට මහා භූත සමානයි කියලා හඳුන්වනවා. ඉතින් ඔය වාගේ මහන්ත මහන්තත්ත භූතත්තාපි මහා භූත තවත් තේරුමක් තියෙනවා. මේවා යෙහි ස්වභාවය බොහෝම ගැඹුරුයි. එතන මාත්‍ය කියන ගැඹුරුයි. මේ පතරේ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. ආපෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. තේජෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. වායෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. එනිසා මේ ගැඹුරු වූ ධර්මයන් අවබෝධ කරගන්න බොහොම අපහසුයි. තේරුම් ගන්න බොහොම අපහසුයි. එනිසා මේ ලක්ෂණයන් අවබෝධ කරගන්න දුෂ්කර බැවින් එයින්ද මහා භූත කියලා හඳුන්වනවා. මේ ආදී තේරුම් ගන්නව මහා භූත හැඳින්වෙනවා. ඊළඟට අපි සැලක බලන්නට ඕනේ එදා සරුවක්යන් වහන්සේ හඳුන්වනවා අර කල්යාණ මිත්‍රයෙක් ඉඳගෙන මේ නාගයන්ගෙන් මිදෙන්න කියලා උපදෙස් දුන්නේ කවුද? නෝතුනා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ පුජ්‍යලයාට කියනවා ඔය නිදහස් වෙන නම් ඔය සම්බන්ධ නුවණ පාවිච්චි කරන්නේ කොහොමද? මේ සතර මහා භූතයන් නැමැති මේ ශරීරයේ වෙලාගෙන තියෙන මේ සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙන්නේ නම් ඒ විපස්සනාවට හරවන්නේ. ඒ කියන්නේ මේ සතර මහා භූතයන් කොටස් 42කට බෙදෙනවා. ඒවා එකක් එකක් ගානේ අර සසංඛාර සංකේප කියලා සම්පින්දණය කරලා 20යි 12යි 4යි 6යි කියලා මෙන් කරලා වචනා කරන්නේ. එනත්තල් සසංඛාර විපාක්ක කියලා. ඒ 20 එකක් එකක් ගානේ 20 වාරයක් ගණී කරන්නේ. එවා මෙහෙම ආපෝ ධාතු කොටස් 12 එකක් එකක් ගානේ එහි තියෙන අර්ථ හතර මෙනෙහි කරන්නේ. එවා මෙහෙම තේජෝ ධාතු කොටස් 4 වෙන වෙනම, වායෝ ධාතු කොටස් 6 වෙන වෙනම අරගෙන එහි තියෙන මේ පතරියාගේ ලක්ෂණ මෙනෙහි කරන්නේ. තවත් දුරට බලනකොට සලක්කන සංකේත අර පතරී ධාතු කොටස් 20ක් තියෙනවා. ඒ වාගේ පද්ද ලක්ෂණ මෙනෙහි කරන්නේ. එවා මෙහෙම ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා. සම්පින්දණය කළා 12ම එහි පද්දරණ ලක්ෂණේ මෙනෙහි කරන්නේ. වායෝ ධාතු කොටස් 4 සම්පින්දණය කළා. එහි තේජස්මය නැත්තම් උන්නත ලක්ෂණේ මෙනෙහි කරන්නේ. වායෝ ධාතු කොටස් 6 සම්පින්දණය කළා. ඒකේන විත්තමන ලක්ෂණේ මෙනෙහි කරන්න කියලා ඒ කොටස් සම්පින්දණය කරන්න උපදෙස් දුන්නා. තවත් දුරට යන්නේ නැත්තම් සලක්කන විභක්ති කියලා ඒ 42ේම එකක් එකක් ගානේ පතරේ තේසා කියන කොටේ තියෙන කොටසේ තියෙන තද්ද ලක්ෂණේ පතරේ ධාතුයි, ආගන්තර ලක්ෂණේ ආපෝ ධාතුයි, විත්තමන ලක්ෂණේ වායෝ ධාතුයි, උන්නත් ලක්ෂණේ තේජෝ ධාතුයි. මේ විදිහට එකක් එකක් ගානේ මෙනෙහි කරන්නේ. ඔය විදිහට සරුවක්යන් වහන්සේ උපදෙස් දුන්නා අර නාගයන් 4 දෙනාගෙන් නිදහස් වෙන පිළිවෙල කියලා දෙන කල්යාණ මිත්‍රයා වගේ. මේ සතර මහා භූත රූපයන් භාවනාට ගැනීමේදී පළමු කොට උපචාර සමාධිය කියන සමාධි ලක්ෂණය ඇති වෙනවා. ඒක ප්‍රාසේම විපස්සනාට හැරෙවම එක එක රූපයක් එක එක මහා භූතයක් ගානේ ත්‍රිලක්ෂණයට අරවමින් ගිහිල්ලා විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන කෙලෙස් නැසා සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නවා. මේකට කියන ධාතු මනසිකාරය කියලා. ඊළඟට වදකෝ පක්දෙනා නමින් හැඳින්වුවේ රූප උපාදානස්කන්ධය කියන අටවිසි රූපය. වේදනා උපාදානස්කන්ධය කියන ලෞකික වේදනා ගා 81. සංඥා උපාදානස්කන්ධය කියන ලෞකික සංඥා 81. විඥාන උපාදානස්කන්ධය කියන ලෞකික වාසියෙන් ලැබෙන සිත 81. මේවා ඔක්කොම සංස්කාර උපාදානස්කන්ධ කියලා හඳුන්වන්නේ දෙපනච්ඡායසක. දෙපනච්ඡායසක අතුරින් වේදනා සංඥා දෙක හැර ඉතිරි 50. ඉතින් මේවා එකක් එකක් ගානේ විස්තර විවරණ කරමින් විපස්සනා කරන්න උපදෙස් දුන්නා. ඒකට කියන්නේ ස්කන්ධ විදර්ශනාව කියලා. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේද මේ ස්කන්ධ විපස්සනාව කෙටියෙන් දක්වලා තියෙනවා. ඒතොර ස්කන්ධ විපස්සනාව කරමින්ම තමන් එයින් අර විදිහට උපචාර සමාධි උපදවලා ඒක විපස්සනාට ආරවලා විපස්සනා ඥාන දිනු කරගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒකට කියනවා ස්කන්ධ විදර්ශනාව කියලා. චත්තෝ අන්තරතරෝ අධිකෝ උක්කිට්ඨාසිකෝ කියලා කියන්නේ නම් දිරාගය. දැන් මේකෙන් ස්කන්ධ පංචක විපස්සනා කරගෙන යනකොට උපකින්න ගිනාම ආසාවක් කියන උපන් භවයේද උපන් භවයට ආසා කරන්නේ දව නිකාන්තික ලෝභය. ඒක මේ දුටු අරමුණේ ඇසුණු ඇසුණු අරමුණේ ඇලෙන ප්‍රසන්න භාවයෙන් ඇලෙන ප්‍රීතිමත් තෘෂ්ණාව. ඒක තමයි නම් දිරාගය කියන්නේ. මේ හිත බොහොම කැමැති මේ දේ දැකමින් අහමින් ප්‍රේමිත්මේ ප්‍රීතිමත් වෙනින් ඉන්නේ. ඒ ප්‍රීතිමත් වෙනේ ලෝභ සාගත සිත්ින්. ඒකට නන්දිරාගය කියනවා. ඒ නන්දිරාගය ලෝභ සාගත සිත් අතේ තියෙන නන්දිරාගය සම්පූර්ණයෙන් විපස්සනාට හරවන්නේ. එයින්ද නන්දිරාගය විපස්සනා කරමින් විපස්සනා ඥාන සියල්ල සමුර්ධ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. ඊළඟට සඳහන් වෙන්නේ ශූන්‍ය ගාමතාව නමින් හැඳුන්වෝයේ ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ චක්ඛු, ශ්‍රෝත, ධාන, දිව, කාය, මන කියන මේ ආධ්‍යාත්මික ආයතන 6. මේවට ආයතන කියන්නේ තේරුම් පහක් නිසා. ඒ කියන්නේ ආයතන කියන වචනේ ඉඳලා තියෙන තේරුම් පහකට වාසාස්ත්‍රය, වාසාර්ථය. ඒ කියන්නේ යන්තන වාසේනම් එතනත් ආයතන කියනවා. දැන් අපේ බුද්ධ වචනේ කියනවා වාසුදේව ආයතන, බලදේව ආයතන දිවකින් ආයතන කියනවා. ඒ දෙවියන්ගේ වාසස්ථාන. දැන් අපි කියනවා ශාන්ති නිකේත ආයතන කියලා. ඒ කියන්නේ බුද්ධ මන්දිරය. ඔය වාගේ ආයතන කියනවා වාසස්ථානෙ. ඒ වගේම ආධ්‍යාත්මික ආයතන 6 චිත්ත ඡායසිකයන් වාසය කරන දැනින් ආයතන වෙනවා. ඒ වගේම ආකරාර්ථය. ආකර කියන්නේ දැන් මේ පොළවෙන් ගන්නවා මනිත් ආකර. ඒ වගේම රත්තරන් ආකර, රිදී ආකර. ඒවා පොළවේ තියෙනවා. ඒ වාගේ අපේ මේ චක්කසෝත ගාන ජීවා කාය කියන මන කියන මේ ආයතන 6 උපදිනවා. කවද උපදින්නේ? මේ කියන්නේ චිත්ත ඡායසික ධර්ම. චිත්ත ඡායසික ධර්ම උපදිනවා. ඒවා කුසල අකුසල වශයෙන් පහළ වෙනවා. එනිසා මේ චිත්ත ඡායසික ධර්මයන්ගේ උත්පත්ති ස්ථාන බැවින් ආකරාර්ථයෙන් මෙතන කියනවා ආයතන කියලා. තව කියනවා පහළ වෙන තැන් පහළ වෙන ආයතනෙන්ද ආයතන කියනවා. අස්ස ආයතන, එවාගේම කට්ටි ආයතන, ගම ආයතන, ඔය වාගේ ආයතන පද තියෙනවා. ඒ සත්‍යයන් උපදින පළාත්. අර සඳහන් වෙනවා හිමාල වනාන්තරයේ තියෙනවානේ අනෝතත් විල. ඒකේ හතර දිශාවෙ තියෙනවා එහෙක සතුන් උපදින තැන්. ඇතුන් උපදින පැත්තක් තියෙනවා, අස්සයන් උපදින පැත්තක් තියෙනවා, එවාගේම වෘෂභයන් උපදින පැත්තක් තියෙනවා, සිංහයන් උපදින පැත්තක් තියෙනවා. ඒ වාගේ ඒ සත්‍යයන් උපදින තැන් වලට කියනවා ආයතන කියලා. එසේම මේ චක්කවාදී ආයතන 6 චිත්තජාති ධර්මයෙන් උපදින ස්ථාන දරින්ද ආයතන කියලා කියනවා. අනික් කාණේ තමයි සමෝසරණ. සමෝසරණ කියන්නේ එක්කාසු වේදෝ. එක්කාසු වෙන තැන් වලටත් ආයතන කියනවා. එතකොට එක්කාසු වෙන ආර්ථයෙන්ද මේ චක්සුරාදී ආයතන 6 චිත්තජාති ධර්මයන් ඒ අරමුණුත් එකතු වෙනවා. එනිසා එකතු වෙන ආර්ථයෙන්ද ආයතන කියනවා. තවත් හේතුමක් කියනවා ඒ චිත්තචෛත්‍ය ධර්මයන් පහළෙන්ද ප්‍රත්‍ය වේදවා. ඒ ප්‍රත්‍ය වෙන දැනින්න ඒවට ආයතන කියනවා. ඒකට කියනවා ප්‍රත්‍යාර්ථය කියලා. කාරණාර්ථය. මෙන්න මේ තේරුම් වලින් මේ ආයතන 6 හඳුන්වනවා. මේ ආයතන 6 විපස්සනාට ගන්නවා. කොහොමද මේ ආයතන 6 විපස්සනාට ගන්නෙ? බාහිර ආයතන 6ක් එක්ක සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ ඇහැට රූපය, කන්නද ශබ්දය, නාසිකාට ගඳ සුවඳ, දිවට රස නිරස, කයට සැප දුක් ස්පර්ශ, මනසට ධර්ම අරමුණු. මේවා ඒ ඇසයි ඒ අරමුණයි නැත්නම් ඒ ආයතනයි අරමුණයි එකතු වීමෙන් ස්පර්ශය ඇති වෙනවා, මනසිකාරය ඇති වෙනවා. ඊට පස්සේ කුසල ලකුසල් කේලි කේලි පහළ වෙනවා. ඒතකොට මේවා එකක් එකක් ගානේ විපස්සනාට හරවනවා. මේ චක්ෂුව කියන්නේ මොනවද? සත්‍යයක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. දැකීමේ කැමැත්ත නිගහන් කොට ඇති කර්මයේ මුල් කොට හටගත්ත මහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයක් තමයි චක්කු කියලා කියන්නේ. ඒකේ තියෙනවා රූප වශයෙන් කලාප 6ක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා දසකෙමිති 10 මේති 7 3යි. චිත්තේ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආර්ය සුද්ධාස්තක කියලා 8 මේති 3යි. සියල්ල කලාප වාසයෙන් 6යි, රූප වාසයෙන් 54යි. ඒවයි කප්පිතක් ගානේ සිඳෙන විඳන ඇට බලාගෙන විපස්සනාට ලඟ වෙනවා. එවාගේම රූප ධර්මයේ ඒ වාගේම කියනවා. එවාගේම චක්කෝ සෝතේ ඝාන ජීවා කාය මන මේ හැමතැනකම මේ මන කියන්නේ ඇත්තට රූපයක් නෙමෙයි. එතන තියෙන්නේ චිත්ත පරම්පරාව. ඒ ඔක්කොම හරවනවා. එයින් ධම්ම නමින් හැඳින්වෙනවා ඇතන ඡායසික ධර්ම හා සූක්ෂම රූප. ඒ ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට. එසේ ත්‍රිලක්ෂණ විපස්සනාට නැංවීමෙන් ඒවා සම්බන්ධව පහළ වෙන්න තියෙන දස සංයෝජනයන් සිඳීමේදී යනවා. කදංග වාසයෙන් යට වෙනවා, විස්කම්බන වාසයෙන් යට වෙනවා. අන්තිමේදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් මේ සංයෝජන සියල්ල ප්‍රහාණය වෙලා අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. එනිසා එතන ආයතන විපස්සනාව නමින් හඳුන්වන්නේ මේ ශූන්‍ය ගාම ගැන විපස්සනාවයි. එවැගේම ගම්පාරණ හොරු නමින් කියවුනේ ඔය රූපේ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාවිය ධර්ම කියන අරමුණු 6යි. මේ ඔක්කොම ආයතන. ඒ වාර විදිහට ත්‍රිලක්ෂණයට නම් වෙමින් විපස්සනා වඩා මඟඵල නිවන දක්වා යනවා. ඊළඟට හඳුන්වන්නේ ඕනිම තීර. ඕනිම තීර කියලා නමින් හැඳින්වුවේ මේ සංසාරෙතම නමක්. ස්කන්ධ පංචකය තමයි සංසාරය කියලා අපි කියනවා නම් කියන්නේ. අතරක් ඥානෙ ගලාගෙන යන නොසිනේ නැත්නම් පරම්පරා වශයෙන් ප්‍රවට්න ස්කන්ධ පරම්පරාව සංසාරයයි. ඒක මේ ගොඩ හැටේට හඳුන්වනවා. මේ භයානක ජලාශයෙන් මේ ගොඩ. එතකොට එහි හිටියා නම් මේ වාත ඒකාන්තෙන් ගොදුරු වෙනවා. සතර මහා භූතයන් ගොදුරු වෙනවා. වඩක පස් වෙනාට ගොදුරු වෙනවා. ඒ වගේම අන්තරතර වදිකාට ගොදුරු වෙනවා. ඒ වගේම ශූන්‍ය ගාමයේට වැටෙන්න වෙනවා. ඒ වගේම ගම්පාරණ හොරුන්ගෙන් පීඩා වේදවා. මේ හැම දෙයකින්ම පීඩාවන බැවින් මේ ජලාශයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ජලාශය නමින් මෙතන හඳුන්වුවේ ඇත්තටම මහා ඕග, කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිද්‍යා ඕග කියලා ඕග හතරක් තියෙනවා. ඒ ඕග හතරේ තියෙන ධර්මතා වශයෙන් තුනයි. ලෝභයයි, දිට්ඨියයි, මෝහයයි. මේක තමයි ජලාශය නමින් හඳුන්වන්නේ. මේවා ඇතර වෙන්න වීරිය කරන්නට ඕනේ. වීරිය කිරීම සඳහා තමන් ගන්න පහුරක්. ඒක ඇතර වෙන්න ඇත්තේ නැහැ. ඔරුවක්, පාරුවක් නැවක් ඇත්තේ නැහැ. ඒ නිසා දලාපත් වෙටි ලීදනු ටිකක් එහෙම නැත්නම් සිදුරු වැනි දේවල් අරගෙන හොඳට බැඳගෙන ඒක බදාගෙන පීනනවා. එනිදී පහුරා කැඩිට හදාගත්ත දේ නමින් සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ දේට අනුගමනය කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තර විදිහට මුලින් සඳහන් කළේ මහා භූත විපස්සනාවේ පටන් දිගටම තමයි සංතාණය වැඩෙනවා. එකේ වැඩිමෙන් ලෞකික වාසයෙන් ආර්ය අෂ්ටායක මාර්ගයේ දූණු කරගෙන ජීල්ලා ප්‍රේතන ජනාසයෙන් පීනන කොට ලෝකෝත්තර වාසයෙන් ආර්ය අෂ්ටායක මාර්ග අනුගමනය කිරීම සිද්ධ වෙනවා. අතින් පයෙන් ආයම් කිරීම තමයි වීර්ය වැඩි වීම. ඊළඟට ඒ ජනාසයෙන් එතන වීම යම් වෙලාවක සිද්ධ වෙනවා. එින් මේ තැනැත්තා මේ ජනාසයේ තර ප්‍රමාණයක් ගින හැරි බලනවා වගේ තමයි සෝවාන් මාර්ග ඵලයේදපත් වීම. භාග්‍යයන් දෙහි හැරී බැලීම තමයි සකදාගාම මාර්ගයේ ඵලයටපත් වීම. එවැන්ගේම හතරෙන් තුනක් දීලා හැරී බැලීම වාගේ තමයි අනාගාම මාර්ග ඵලයටපත් වීම. එතන වීම තමයි අරහත් මාර්ගයේ ඵලයටපත් වීම. එතන වෙන ඊළඟට විවේකස්ථානයකට වීම බොහොම මඳ මඳ පවන් මේ අමමි තමන් විවේක ගන්නා වාගේ තමයි සමාපatti සෝයෙන් වැඩීමේම රහතන් වහන්සේ. දැන් මෙතෙන්නේ සරුවක්යන් වහන්සේ පහදා වදාලේ අර දුක්ඛ ලක්ෂණේ විපස්සනා වඩමින් සිටේ ස්වාමීන් වහන්සේලා පිළිසෙතේ ඒ දුක්ඛ ලක්ෂණය ඉදිරිපත් කරමින් විපස්සනා භාවනාවක් යොමු කිරීමයි. එයින් මේ ස්වාමීන් වහන්සේලාගේ චිත්ත සංතාන ඒ දේශනිය තුලින් සමාධිගත වුණා. සමාධිගත වෙනවා කියන්නේ සැබවින්ම බාහිර අරමුණු වලින් තොර වෙලා ඒකාග්‍රතාවයටපත් වුණා. ඒකාග්‍රතාවයේ කියනකොට උන්වහන්සේන ඇත්තෙන්ම මේ දුක්ඛ ලක්ෂණය විපස්සනා කරමින් සිටියේ ධානලාභීවයි. ඒ ධානලාභී බවට නැවතත්පත් වුණා. ඥාන සමාපත්තියේ ඉකැලතුලත් වුණා මේ දේශනාව තුළින්. ඒ ධාන සමාපත්තියෙන් මේ මහා භූත හතරේ පටන් විපස්සනා වැඩීම යොමු වුණා. එසේ විපස්සනා වැඩීමේදී පළමු කොටේ නාම රූප පරික්ෂේධ ඥානෙ පහළ වුණා. ඊළඟට ප්‍රතිපරිග්‍රහ ඥානෙ තේන තුන් කාලයක ඇතිනේ නාම රූපයන්ගේ හේතුඵල ධර්මයන් නුවණින් දැකගත්තා. ඊළඟට උද්‍යාමයේ ඥානෙ පාලෝනා මේ නාම රූප සංස්කාර ඇතිනේ නැතිනේ දක්නා නුවණ. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතෙන් මේ විපස්සනා උපක්‍රමයෙන් යන ඔක්කොම ජය ගන්නවා. ඊළඟට බංගානුපස්සනා ඥානෙ පහළ වෙනවා. මේ විපස්සනා කරන ඥානෙ සහිත චිත්තචෛතසික ධර්මات විපස්සනාට ළඟෙනවා. ඊට පස්සේ භාතුපාඨාන ඥානෙ කියන භවයෙන් දක්නා නුවණ පහළ වෙනවා. ආදීනවානුපස්සනා ඥානෙ කියන මේ ඇති දුස් දක්නා නුවණ පහළ වෙනවා. නිබ්බිදානුපස්සනා ඥානෙ කියන මේ ස්කන්ධ ලෝකේ කලකීම ආකාරයෙන් පහළ වෙන නුවණ පහළ වුණා. මුංචිතුකාමිතා ඥානෙ කියන මේ ස්කන්ධ ලෝකෙන් නිදීමේ කැමැත්ත ඇති නුවණ පහළ වුණා. එවාගෙම පටිසංකානුපස්සනා කියන මේ නිදාසීමේ එකම පිළිවෙත නම් විපස්සනාමයි කියලා ආબોධ කරගන්නා පටිසංකානුපස්සනා ඥානෙ පහළ වුණා. ඊළඟට මෙතර ඒකාන්තයෙන්ම මේ දුක්ඛ සත්‍යයන් එතර සමු නිරෝධ සත්‍යයන් කියලා දක්නා ආකාරයෙන් පහළ වෙන සංකීර්තන නම් වූ සංකාරුපේක්ඛා ඥානෙ පහළ වුණා. එහිලා දැන් ඉතින් හිත වැඩිගෙන ගිහිල්ලා අන්තිමේදී හිත භවංගෙන් අවදි වෙලා මනෝద్වාරා වර්ජණයයි පරිකාරම උපචාරාලෝම ගෝත්‍ර භෝකිනේ සෙත්තර කොයි ගිහිල්ලා ඊළඟට සෝතාපට්ටි මාර්ග ඥානෙ පහළ වුණා. ඊළඟට සෝතාපට්ටි ඵලයටපත් වුණා. ඊට පස්සේ ප්‍රතිනේකා ඥාන පේළිය පහළ වුණා. අයමතර ධර්මදේශනයේ තුලින් මුන්නාසගේ පන්තානේ උද්‍යාවේ ඥානේ පතං විපස්සනා වැඩිලා වැඩිලා සකදාගාය මාර්ග චිත්ත වේතේ පහළ වුණා. එයින් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන පහළමී අයමත් විපස්සනා ඥාන පේළියට වැඩිලා වැඩිලා අනාගාය මාර්ගඵල චිත්තේ පහළ වුණා. එයින් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ නැවතත් විපස්සනා ඥාන පේළියට වැඩිගෙන ගිහිල්ලා අරහත් මාර්ග චිත්ත වේතේ පහළ වුණා. අරිහත් මාර්ග කෙටි වේතිය ධනතුරු ඵලයටපත් වෙලා ඊළඟට ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ වෙලාවෙදී උන්වහන්සේගේ සිතේ කීනා ජාතේ ඉපදීම අවසන් වුණා. එවාගෙන් උසිතම් බ්‍රහ්මචාරියන් මේ අරිහත්යේ සඳහා වැඩි යුතු සාසන බ්‍රහ්මචාරියාව නිමවටපත් වුණා. කතං කරණීයං කලියතු මාර්ග භාවනාව නිමවටපත් වුණා. නාපරං ඉත්තත්තායාති පජානාති දැන්නම් මේ සංසාර සාගරයෙන් එතර වෙන්න ඕගයන්ගෙන් එතර වෙන්න වෙන කලිතු දෙයක් නැත කියලා උන්වහන්සේ සැනසෙනවා පමණක් නෙමෙයි ඒ ලෝකෝත්තර අරහත් ඵලයට සමයදිලා නිවන් සැප විඳිනේ කරනවා. මෙන්න මේකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ. ඒ භික්ෂු පිරිස ඒ දේශනා අනුසාරයෙන් නුවණ අවදි කරගෙන නුවණ වඩලා දෙසුම් කෙලවර වෙන කොට සව් කෙලෙස් නැසා අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. දැන් කාල වේලාව හරියට ප්‍රයක් ගියා. කින්නතුන් මෙතෙක් වේලා බොහොම ගෞරවයෙන් සංසුන් වූ මේ දහම් පදයට සවන් දුන්නා. දේශනේ බොහොම විස්තර කටයුතු දෙයක් ගැනීම වේග වේගෙන් කියන්නත් වුණා. නමුත් අප විශ්වාස කරනවා මේ තිස්වරක් මේ දේශනේ අහලා ඇති. ඒ වගේම මේවා කර්ම බොහෝ එකතු කරගෙනත් ඇති. තවදුරටත් මේවා විග්‍රහ කරමින් මේ විපස්සනා භාවනාට යොමු වීමෙන් අපේ චිත්ත සංතාන තුළ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගෙන මේ අනවරාග සංසාරේ ආව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාදී වූ අනන්ත දුක්ඛ සාගරයෙන් එතර වෙලා අජාති අජර අව්‍යාධි අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස සෑම දිනාතම ධෛර්යය ශක්තිය භාග්ය ඥානය වැඩි දියුණු වේවා උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්නිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්නිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. එස්සාවතා චම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා. භාවනා මිරතා වන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ සම්මේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු සම්බෙ දුක්ඛාපමුඤ්ඤතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායින චක්ඛාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිද්ධතු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.